විල කඩේකට ගියා වවුචර් දෙකක් අරගෙන මම පුතාගේ සූට් එක ගන්න. ඊට පස්සේ වවුචර් දෙකට රුපියල් 50 ගානේ 100ක් ඉල්ලුවා. ඊට පස්සේ මේ මම නම් දුන්නේ නැහැ. අනිත් අය 50 ගානේ දීලා මේ වවුචර් මාරු කරගෙන තමයි රෙදි ගන්නේ. ඊළඟට තව කඩේකට ගියාම ඒක ටේලර් ෂොප් එකක්. ඒකෙන් කියනවා මේ ඒකේ ඇඳුම මහනවා නම් විතරයි ඒගොල්ලෝ රෙදි දෙන්නේ කියලා. ඒ කොලේ තියෙනවනේ 19 ඒකෙන් කිව්වේ මේ ඔය තියෙන ගාන දෙන්නේ හොඳ රෙදි ගන්නවා නම් වැඩි වැඩියෙන් රෙදි ඕනේ නම් තව ගානක් ගෙවන්න වෙනවා තමයි කිව්වා.